තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වේදනානුපස්සනාව තුළින් අත්තරින්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව ගොඩාක් වැදගත් අපගේ පුද්ගලික ජීවිතයට. ඒකට හේතුව තමයි භෞතිකව අල්ලාගත් හැම දෙයක්ම අපට භෞතිකව අත්හරින්න පුළුවන්කම තියෙනවා. මනසින් අල්ලාගත් ගොඩාක් දේවල් ඒක මනසින් අත්හරින්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි මේ වේදනාව කියන පච්චපස්සයා කියලා කියන මේ ස්පර්ශය නිසා අටගත් මේ ගොඩාක් අල්ලා ගැනීම මේ වෙනකොටත් අපට අත්හරින්න බැරුව තිබෙනවා. සෙනෙහසින් අල්ලාගත් ඒවා, ආදරෙන් අල්ලාගත් ඒවා, මෛත්‍රියෙන් ිතවත්කමින් අල්ලාගත් ඒවා, ලෙන්ගතුකමින් බැඳීමෙන් අල්ලාගත් දේවල් මේ වෙනකොටත් අපි නඩත්තු කරනවා. ඒවා අල්ලාගන්න අත්හරින්න බැරුව. එහෙනම් මොකද්ද මේ කාරණාව කියලා බලනකොට අපි මේ මිනිසත් භවය තුල ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි ස්පර්ශ කරන හැම දෙයක් තුළින්ම යම්කිසි අසුවීමක් සිද්ධ වෙනවා. දැන් කෝපයක් ගත්තාම දැන් බලන්න අපි කෝපය ලස්සනයි, මේක පැන් වළඳන්න හොඳයි, මේක වටිනවායි කියලා අල්ලා ගන්නවා. පස්සේ අපට තේරෙනවා අනේ මේ කෝපයට මං අවුනා. මේ කෝපයට මම බැඳුණයි කියලා තේරුණාම ඒ කෝපය අපි පූජා කරලා දානවා, කාට හරි දන් දෙනවා. දැන් භෞතිකව අල්ලාගත්තා, භෞතිකව අත්හැරියා. හැබැයි මේක මං අල්ලාගෙන ඉතියයි කියන එක මනසින් තේරුම් ගත්ත නිසා, අත්හැරිය නිසා මනසිනුත් නිදහස් වුණා. හැබැයි කාලාන්තරයක් යනකොට සමහර කෝප දකින්නකොට අනේ අපි ළඟත් මේ වාගේ ආවල් ඇඩයකින් කෝපයක් තිබුණායි කියලා මතක් වෙන්නේ නැද්ද? අපිට දැන් අවශ්‍යතාවයක් තියෙනවා පැන් ටිකක් ගන්න. අනේ අපරාධාර කෝපේ තිබුණා නම් දැන් ඒකෙන් ගන්න තිබුණානේ. දැන් මේ අර ස්පර්ශය නිසා ඇතිවෙච්ච ඒ අසුවීම, එහෙම නැත්නම් ඒ බැඳීම දැන් අපි තුල තාම පවතිනවා නේද? දරුවෝ හත්තරියා, නමුත් ඒ වයසේ කට්ටිය දකිනකොට දරුවෝ මතක් වෙනවා. එහෙනම් මේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච ඒ සෙනෙහසේ, ආදරය, බැඳීම, කරුණාව, දයාව කියන මේ විවිධ නම් වලින් අපි මේවා බැඳිලා මේවා අල්ලාගෙන ඉන්නවා, අත්හැරලා නැහැ. සමහර අය ඉන්නවා පැවිදි වෙලා ගොඩාක් වයසටත් ගිහිල්ලා. හැබැයි පොඩි අය දකිනකොට එයාගේ මොනබුරාලා මිනිබිරියලා මතක් වෙනවා. ඒ දරුවෝ ඔළුව අතගානවා, අතින් අල්ලනවා, එක එක වහන උරතල් කරන මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට එයා භෞතිකව අත්හැරලා ආවට ඒ ස්පර්ශය නිසා අටගත් බැඳීමෙන් තාම අත්හැරිලා නැහැ, නිදාස්සලා නැහැ. එහෙනම් මේ කියන ධර්මතාවය අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වෙනකොටත් පවතිනවා. එහෙනම් මේ වේදනාව කියලා කියන ධර්මතාවය, මේ වේදනානුපස්සනාව කියන ධර්මතාවය මේ සෑම නාම රූපයක් තුළම ස්ථීර වශයෙන්ම පවතින එකක්. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුළින්ම ස්පර්ශ කරන සෑම දෙයක් තුළම මේ කියන වේදනාව තුළින් ස්පර්ශයක් අට ගන්නවා. ඒ සෑම ස්පර්ශය තුළම අපි දන්නේම නැතුව බැඳෙනවා, අපට පැවැත්මක් නිර්මාණය වෙනවා. මේ වෙනකොටත් අපගේ ඉපදීම් ගණනාවකට හේතු වෙලා තියෙන්නේ අපි අත්හැරියාට ගොඩාක් තැන්වලදී අපිට වැරදිලා තියෙනවා. සමහර දේවල් තාම අත්හැරිලා නැහැ. දුන්නාම අත්හැරෙනවා කියලා කියනවා. එහෙනම් හැමදේම දුන්නාන් පස්සේ අපි නිවන් දකින්න එපාය. හැමදේම අත්හැරියාන් පස්සේ අපි පිරිනිවන් පාන්න එපාය. මේ වෙනකොටත් අපි දකිනවා අම්බලන් වල හිඟන්නෝ නිදාගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා. ඉන්න ගේකුත් නැහැ, යන්න තැනකුත් නැහැ, එන්න තැනකුත් නැහැ, කන්න දෙයක්කුත් නැහැ, අඳින්න දෙයක්කුත් නැහැ, පරිභෝජනය සඳහා කිසිම දෙයක් Taman ළඟ වත්කම් වශයෙන්ුත් නැහැ. හැමදේම අත්හැරිලානේ. එහෙනම් එයා පිරිනිවන් පාන්න එපාය. නිගණ්ඨයෝ දැක්කාම අපිට පේනවා නිගණ්ඨය ළඟ නූල් පොටක්වත් නැහැ. එහෙනම් නිගණ්ඨයෝ පිරිණිවන් පාන්න එපාය. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා බැලුවාම භෞතිකව අත්හැරිය හැමෝටම පිරිණිවන් පාන්න බෑ. මේ ධර්මතාවය සතරමා භූතවලින් අත්හරින්නට ඕනේ. පටවියෙන් අත්තරින හැමෝම වේදනාවෙන් අල්ලාගෙන ඉන්නවා, ස්පර්ශයෙන් අල්ලාගෙන ඉන්නවා. මම ආවල් තන ආවල් මල්ලාසනේ හැදුවයි කියන ස්පර්ශය දැන් එයා අල්ලාගෙන නැද්ද? හැබැයි ඒ ධනෙ අත්තරියා. රුපියල් 10000 ගියා ආවල් තන මල්ලාසනේ අදන්න 10000 අත්තරියා. හැබැයි මේ මල්ලාසනේ හැදුවයි කියන මානසිකatte ස්පර්ශය, ඒ නිසා අටගත්ත වේදනාව එයා විඳිනවා. ඒක එයා අත්තරින්න කැමති නැහැ. දම් ප්‍රශ්නයක් තියෙනවා, අත්හැරීම සම්පූර්ණ වෙලාද නැද්ද කියලා. අපි හැමෝම එකඟ වෙන්න වෙනවා මේ අත්හැරීම සම්පූර්ණ වෙලා නැහැ කියන එකට. හේතුව අර රුපියල් 10000 පීඩම් කරලා මල්ලාසනය හැදුවා, 10000 තත්තරියා, මාන්සිය තත්තරියා. හැබැයි මේ වගේ ලස්සන ක්‍රියාවක් අපි කළා, සාසනික කටයුත්තක් අපි කළා කියන මෙන්න මේ මානසිකත්වය, මේ ස්පර්ශය අත්හරින්න කැමති නැහැ. එයා පින්පොතේ මේක උඩින්ම ලියාගෙන නිතර නිතර මෙනෙහි කරනවා. සමහර තැන් වලට ගියාම කියන බලන්නකො මෙතන මල් පූජා කරන්නවත් තැනක් නැහැ. මේ වගේ එහෙම තැනක් තිබේ අපි එතන මල් ආසනයක් ඇදුවා. දැන් මෙතන නැති එක ගැන නෙමෙයි කතා කරන්නේ, අතන ඇති එක ගැන කතා කරන්නේ. එහෙනම් මේක වචන වලින් යන නඩත්තු කරනවා. ඒ යාපත් ක්‍රියාව, ඒ සම්මා වාචාව තුළින් එයා යම්කිසි වින්දනයක් ලබනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේක ධම්මානුපස්සනාවිනුත් අල්ලාගෙන යාපත් දේවල් කතා කිරීම ධර්මකාරණාවන්, දාමට සම්බන්ධයෙන් ශාසනයට සම්බන්ධයෙන් කටයුතු කතා කිරීම මංගල කාරණාවන්. දැන් මෙයා ධර්මානුකූලව තව වෙලා නැද්ද? එහෙනම් මේ ලෝකේ 84000 විහාරස්ථාන හදපු ධර්මසෝක රජුරවන්ට සාපේක්ෂව දැන් අපේ මල්ලාසන ඊට වඩා ලොකුද? එනා මීට වඩා පින්කම් කරපු කට්ටිය මේ ලෝකේ ඉන්නවා. මම මොකද්ද කරපු පින්කම කියලා මේක අවතක්සේරු කරන්න සිත එකඟ නැහැ. මේකට විශාල වටිනාකමක් දීලා ඒ වටිනාකම තුලින් යා මාන්නයක් නඩත්තු කරනවා. එහෙනම් තමන්ගේ ජීවිතය තුල, තමන්ගේ පැවැත්ම තුල තමන් නොදැනුවත්ව අහුවෙලා ඉන්නවා. තමන් මේ පැවැත්ම තමයි මේ නඩත්තු කරන්නේ කියන එක අපි කවදාවත් තේරුම් නොගත්තා වෙන්නට පුළුවන්. එහෙනම් ධර්මානුකූලවත් අපි අහුවෙලා ඉන්නවා. එහෙම විතරක් නෙමෙයි, අපි කරපු දේවල් කියපු දේවල් මෙනෙහි කර කර සන්තෝෂ වෙනවා. ඒ කුසලයේ මෙනෙහි කරනවා, පින මෙනෙහි කරනවා. දැන් සිටිවිලි වලනුත් අපි අහුවෙලා නේ. එහෙනම් අපේ ජීවිතය අරන් බලනකොට අපි මේ අත්තරිනවා අත්තරිනවායි කියලා කිව්වට මොකවත් අත්තරලා නැහැ. අත්තරලා තියන්නේ කොටසක්. අපේ ගෙවල් දොරවල් අපි දන් දීලා ඇවිල්ලා සසුන්ගත වෙලා අපි පාරට්ටු කරනවා. මට තිබුණා තට්ටු දෙකේ ගෙයම්, මට තිබුණා අක්කර 25ක ගෙයම්, මං ඒක පූජා කරලා ආවේ අත්හැරලා ආවේ කියලා අපි ගැන ආත්ම වර්ණනා කරන්නේ නැද්ද? දන් දුන්නේ ගියා, දැන් ජීවත් වෙන්නේ පැවිද්දා. එතකොට පැවිද්දට ගියාගේ දේවල් අයිති නෑ නේද? පැවිද්දා ගී කාලේ තිබිච්ච ගීයගේ දේවල් වලට අයිතිවාසිකම් කියනවනම් ඒක මගේ කින මානසිකත්වෙන් ජීවත් වෙනවනම් මමයි දුන්නේ කියලා නිතර නිතර හිතනවනම් එයාගේ පැවිදිකම තුල නඩත්තු වෙන්නේ ගීකමක් නෙමෙයිද? එයා සිවුරු පොරවාගත්ත ගීයෙක් කියලා කිව්වොත් ඒක නිවැරදි නේද? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා. මේ වගේ අඩුපාඩුත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. වේදනානුපස්සනාවෙන් අත්හරින්නේ කොහොමද කියලා බැලුවාම අපි මේ ලෝකේ ඉපදීමට හේතුව මොකද්ද? හැම දෙයක්ම අල්ලා ගත්තෙන්ද? හැම දෙයක්ම අල්ලා ගැනීම නම් ඉපදීමට හේතුව, හැම දෙයක්ම අත්හැරීම තේම නිදාසීමට හේතුව. එහෙනම් ගත්තාම අවුවෙනවා, අත්හැරියාම නිදාසෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම අත්හැරීමෙන් තමයි අපගේ නිදාස විමුක්තිය තියෙන්නේ. ඒත් මේ හත්තරීම කියන ධර්මතාවය අපට හරියට වැටහෙන්නේ නැති නිසා, අපට තේරෙන්නේ නැති නිසා අපි මේ හත්තරින හැම මොහොතක් ගානේ මොනවර එකක් අල්ලාගෙන තමයි හත්තරින්නේ. ඒ නිසා තමයි මේ වෙනකොටත් අපි තාම ඉපදෙන්නේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණමේ භෞතික දේවල් අත්හරිනකොට අපි අත්හැරපු හැම දෙයක් තුළින්ම ස්පර්ශේ නම් වූ වේදනාව අපි හල්ලාගෙනයි අත්හැරලා තියෙන්නේ. මේක දැන් අපි නියතමානීව පිළිගන්නට ඕනේ. මේ හඩුව නිවැරදි කරන්නට ඕනේ. සම්මා දිට්ඨිය කියලා අපි එක කාලා තියෙනවා, නිවැරදි දැක්ම කියලා අපි දැනගෙන ඉන්නවා. හැබැයි මේ නිවැරදි දැක්ම තුලත් අපි අල්ලාගත් දේවල් අනන්තයි නේද? මිත්‍යා දිට්ඨියක ඉන්න කෙනා කාන්තාව දැක්කාම අනේ මේ කාන්තාව ලස්සනයි, මෙයා තරුණයි කියලා රාගය කියන ස්පර්ශය අල්ලා ගන්නවා, ඒක නඩත්තු කරනවා. කාන්තාව අත්හැරියයි කසාද බැන්දෙත් නැහැ, නවත්තලා ගිහිල්ලා බාවානින් බෑලා කියලා කතා කළෙත් නැහැ. දැක්කා දකින්නකොටම වාහනේ පව කරගෙන ගියා. ගියාට භෞතිකවත් ඇරියට දැන් ඒ ස්පර්ශය නිසා හටගත්ත වේදනාව යා නඩත්තු කරනවා. රැට ගිලා නිදාගෙනත් කල්පනා කරනවා, උදේ වැඩට යනකොට 8:20ට හරියටම ආවල් තැන ආවල් ඇඩරුවෙන් ආවලා මට අම්බ වුණා, හරි ලස්සන කෙනෙක්, තරුණ කෙනෙක් කියලා දැන් රැතිසෙත් කල්පනා කරන්නේ නැද්ද? භෞතිකයේ වශයෙන් දැක්කේ උදේ 8:20ට, දැන් රෑ 10 වෙලා, දැන් එයාගේ මතකයේ තුල එයා තාම මේ විදියටම පවතිනවා නම් දැන් මොකද්ද වෙලා තින්නේ? භෞතිකයේ අත්හැරියට එයා තාම අර ස්පර්ශය තුලින් අටගත්ත වේදනාව අත්හැරලා නැහැ. ඒ ස්පර්ශය අත්හැරලා නැහැ. ඒක තාම විඳිනවා. ඒක තුලින් එයා තාම විඳවනවා. එහෙනම් අපි දකින හැම දෙයක් තුළම මෙවැනි ස්පර්ශයක් තියෙනවා. තාපසය සන්තෝෂ වෙනවා, එවැනි ස්පර්ශ මට නැහැ, එවැනි වේදනාවල් මං අල්ලගෙන නැහැ, මං නිදාස්සලා ඉන්නේ කියලා තාපසය ගොඩාක් සන්තෝෂ වෙනවා. තාපසයටත් වැරදිලා, හේතුව තාපසය තවුරු 2600ක් මේකේ ඉපදිලා, ඒ කියන්නේ අර කට්ටියටත් වැරදුනා, තාපසයටත් වැරදුනා. මොකද්ද තාපසයට වැරදුනේ? පින්ඩපාත යනකොට ලස්සන කාන්තාවක් ඇවිල්ලා දානි පූජා කළා. දානේ ගන්නකොට මේ හැමදේම අනිත්‍යයි දුකයි, මේ හැම දෙයක්ම වයසට යනවා ජීර්ණ වෙනවා කියලා අනිත්‍යෙන් දැකලා සන්තෝෂ වුණා. අනේ මේ කාන්තාව දැන් රාගෙන් පේන්නේ නැහැ, අනිත්‍ය ධර්මතාවයක් වශයෙන් පේනවා, පිළිකුල් භාවනාවක් වශයෙන් පේනවා. දැන් මම ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. හේතුව මෙන්න මේ වගේ මානසිකත්වයක් මට ඇති වෙලා, මේ වගේ දකින්න මගේ සිත දක්ෂ වෙලයි කියලා. දැන් මේකත් ස්පර්ශයක් නෙමෙයිද? රාගයෙන් ස්පර්ශ කළපු එකයි ධර්මයෙන් ස්පර්ශ කරපු එකයි දෙකම ස්පර්ශයක් නෙමෙයිද? ප්‍රඥාවෙන් ස්පර්ශ කරපු එකයි අවබෝධයෙන් ස්පර්ශ කරපු එකයි රාගයෙන් ස්පර්ශ කරපු එකයි අතර වෙනසක් තියෙනවද? තාම එයා ස්පර්ශ කරනවා, තාම මේ වේදනාව කියන ධර්මතාවය එයා තුළ නිර්මාණය වෙමින් පවතිනවා. එහෙනම් තපස්වරුන්ට පවා වැරදිච්ච තැනක් තමයි මේ ස්පර්ශය. එයා අත්තකිලමතාන යෝගයෙන් දැකලා ඒක නිදාස් වුණාට කාමසුකල්ලිකාන යෝගයෙන් ස්පර්ශය නවත්තලා නැහැ. අනාර්ය පැත්තේ ස්පර්ශයෙන් යා නිදාසලා තියෙනවා. රාගයෙන් ස්පර්ශ කරන්නේ නැහැ, ලෝභයෙන් ස්පර්ශ කරන්නේ නැහැ, ద్వේෂයෙන් ස්පර්ශ කරන්නේ නැහැ කියලා. නමුත් එයා අලෝභයෙන් ස්පර්ශ කරනවා, අද්වේෂයෙන් ස්පර්ශ කරනවා, අමෝහයෙන් විරාගයෙන් ස්පර්ශ කරනවා. මේ ස්පර්ශය තුලින් පවා එයා වේදනාව උරුමකම් කියනවා. ඒකේන බාණ්ඩ හැම දෙයක්ම එයා නැවත අල්ලා ගන්නවා. සමහර තපස්වරු ඉන්නවා මොනවාරි පූජා කරන්න ගියාම අනේ අපට එපා කියලා කියනවා. අටපිරිකරද එපා, මට එපා, මට තියෙනවා තුන් සිවුරයි පාත්‍රයයි, මේක අවශ්‍ය නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කරලා ඒක නැවත කාටරි පූජා කරනවා. පූජා කරලා එයා ඒ භෞතික අටපිරිකරෙන් නිදහස් වුණාට මේ වගේ කිසිම දෙයකට අහුවෙන්නේ නැතුව මම නිදහස්ලා ඉන්නවා, කිසිම නාම රූපෙට බැඳිලා නැහැ කියන ඒ මානසිකත්වයේ ස්පර්ශ කරන්නේ නැද්ද? මම මේ අටපිරිකරට අහුවෙන්නේ නැතුව නිදාස්සලා ඉන්නේ, මම කිසිම දෙයකට අහුවෙලා නැහැ කියන ඒ උම්මත්තක භාවය ස්පර්ශ කරලා නැද්ද? ඒ මාන්නේ ස්පර්ශ කරලා නැද්ද? ඒ උඩඟුකම ස්පර්ශ කරලා නැද්ද? සමහර දීපින්වතුන් ඉන්නවා රාගය වැඩි වුණාම එයා කාන්තාව ස්පර්ශ කරන්නේ තයා පාරේ දකපු තවත් කාන්තාවක් සිතින් මවාගෙන ඒ චිත්ත රූපය මෙනෙහි කරගෙන ඒ රූපය මෙනෙහි කරමින් විඳිමින් තමයි තමන්ගේ භාර්යාව පවා ස්පර්ශ කරන්නේ. දැන් එයා මෙතනදී භෞතික ස්පර්ශයක් කරනවා. දැන් ඇත්තටම එයාගේ මනසින් එයා අර වේදනාවක් නෙමෙයිද ස්පර්ශ කරගෙන ඉන්නේ. අර දැකපු දේ කළ එම නැත්නම් ඒ මතකයේ තුල තියෙන ඒ පස්සපච්චය වේදනාව ස්පර්ශ කරනවා සිතින් මෙතන තමන්ගේ කාන්තාව භෞතික ස්පර්ශ කරනවා ඇයි මේ අඩුපාඩු දුර්වලකම් අපි තේරුම් ගන්න නැත්තේ ස්වාමි පුරුෂයා භාර්යාව ස්පර්ශ කිරීමත් භාර්යාව ස්වාමි පුරුෂයා ස්පර්ශ කිරීමත් දෙකම අර කින සීලයට එකඟයි ඒගොල්ල කාමයේ වර්ධවා සිරලා නැහැ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව කාමයේ සුමිච්ඡාචාරා කින සීලයට එකඟ වෙලා ඒගොල්ල විනයානුකූලවයි ජීවත් වෙන්නේ නමුත් මේ සිත තුල පවතින අර වේදනා ස්පර්ශය තුල පවතින අනියම් සම්බන්ධතාවයක් එහෙම නැත්නම් ඒ කියන අසත්පුරුෂ මතකයක් නිසා දැන් මේ කාමයේ සුමිච්ඡාචාර සීලයට එකඟ වුණාට අපේ බ්‍රහ්මචර්යාව දැන් අපිරිසිදු වෙලා නේද? එහෙනම් දැන් මෙතන කාමයේ වර්ධවා තමයි ඇසිරෙන්නේ. ඇයි වර්ධවා ඇසිරෙන්නේ? හේතුව එයාගේ මතකේ ඉන්නේ එයාගේ කාන්තාව නෙමෙයි. මෙයාගේ මතකේ ඉන්නේ එයාගේ ස්වාමි පුරුෂයා නෙමෙයි වෙනත් කෙනෙක්. දැන් මෙයා කාමයේ වර්ධවා ඇසිරෙනවා. ඇයි මේ කාරණාව අපි කතා කරන්නේ ධර්මයට ඇයි මේ කාරණාව අපි මතුකලේ කියලා බැලුවාම අද අනන්ත අප්‍රමාණ පන්සිල් රකින්න අය පවා පන්සිල් කඩනවා මෙන්න මේ මානසිකත්වයේ තුලින් අනිත්‍යගේ යහපත පිණිස බොරු කියනවා ඒ බොරුව කියලා හිතා ගන්නවා මම කිව්වේ මේ මානසිකත්වයෙන් ඒ නිසා මට අයහපතක් වෙන්නේ නැහැ ඒ බොරුවෙන් ඒ කට්ටිය විඩාවටපත් වෙනවා නම් දැන් ඒ බොරුවට අනවශ්‍ය ප්‍රතිඵලයක් ඇති වෙනවා නම් මම කොච්චර හිතාදාගෙන කිව්වත් ඒ බොරුවේ වන්දිය මං ගෙවන්න ඕනේ නේද මිනිස්සු මරන්න සත්තු මරන්න මගේ අදහසක් නැහැ. නමුත් මේ සත්තුන්ට මම යම්කිසි දෙයක් කියන නිසා ඒ කියන දේ තුලින් ඒගොල්ලෝ ගා ගන්නවා නම් මරා ගන්නවා නම් සත්ව හිංසා පීඩා ඇති වෙනවා නම් මගේ උපදේශය අවවාදය මගේ ප්‍රකාශය නම් මේකට හේතුව ඒ පානාතිපාතා මට දැන් ඉමි වෙනවා නේද? එහෙනම් අපි සිල් රැක්කා කියලා පන්සිල් රැක්කා කියන මානසිකත්වයෙන් හිටියට අපේ මනසෙන් අපි මේවා පරිස්සම් කරලා බලනකොට පන්සිල් කිසිම දෙයක් රැකිලා නැහැ. සේරම ටික කැඩිලා. එක උපාසක මහත්මයෙක් මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමින් වහන්සේ සමහර සිල් නම් මගේ කැඩුනා. හැබැයි මගේ පතිවත සීලය මං කැඩුන්නේ නැහැ. හේතුව මං විවාහ වෙච්ච දවසේ ඉඳලාම එයා විතරයි සේවනය කරන්නේ. ඒ නිසා කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදය මං හරියට හකුරටම රැක්කයි කියලා. මම ඇහුවා සෝතාපන්න වෙලාද ඉන්නේ කියලා. නෑනේ ස්වාමිනි මං සෝතාපන්න වෙලා නෑනේ. එනම් පාරේ යනකොට කාන්තාව දකින්නකොට තමන්ගේ භාර්යාවට වඩා ලස්සනයි කියලා දකින්නකොට තමන්ගේ කාන්තාවට වඩා තරබාරු භාවයෙන් අඩුයි කියලා දකින්නකොට දැන් රාගය ඇති වෙන්නේ නැද්ද කියලා අනකොට අනේ ස්වාමීනි එමනම් ප්‍රශ්නයක් තියෙනවා තමයි කියලා කිව්වා. එහෙනම් තමන්ගේ භාර්යාව ස්පර්ශ කරනකොට ද භාර්යාව අමතක කරලා අර කට්ටියේ මතකේ මැවිලා ඒ කට්ටියගේ මානසිකත්වය මෙයා ස්පර්ශ කරපු අවස්ථා නැද්ද? අනේ ස්වාමීනි එහෙම තියෙනවා. දැන් ඇත්තටම ස්පර්ශ කරලා තියෙන්නේ කාමයේ සුමිච්ඡාචාරද? එහෙම නැත්නම් කාමයේ සුමිච්ඡාචාර කියන ශික්ෂාපදයේ කඩලාද කියලා අහුවාම එයාට තේරුණා මේ ශික්ෂාපදයේ කැඩිලයි කියලා. එහෙනම් අපි මේ අත්තරිනවා කියන ධර්මතාවයත් මේකට සාපේක්ෂව පවතින ධර්මතාවයක් තමයි. අපි මේ අත්තරිනවා කියලා භෞතිකව අත්තරිනවා. භෞතිකව අත්තරියාට ඒක දැකපු දේ ඒකේ වටිනාකම ඒක නිසා අතහගත්ත මාන්නිය උඩඟුව නිසා අපි ඒ ස්පර්ශපච්ච වේදනාව අපි අල්ලාගෙන ඉන්නවා. ඒක අත්තරින්න කැමති නැහැ. චෛත්‍ය අදනවා. චෛත්‍ය අදන්න ලක්ෂ 3ක් වියදම් වුණා. සම්පූර්ණ ලක්ෂ 3ම අත්හැරියා. හැබැයි චෛත්‍ය මමයි හැදුවේ. මන් නිසා තමයි මෙතන චෛත්‍යයක් නිර්මාණය වෙලා තියෙන්නේ කියන ඒ ස්පර්ශය අපි අත්හරින්නේ නැහැ. ඒ වේදනාව අත්හරින්නේ නැහැ. ඒක වින්දනය කරනවා, නඩත්තු කරනවා. ජීවිත කාලය පුරාවම ඒ මානසිකත්වය තුළ අපි සන්තෝෂයක් ලබනවා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ දිට්ඨිය තුළ ඒ දැකීම නිසා අටගත ස්පර්ශය අපි භෞතිකවත් ඇරියට අපි ඒ ස්පර්ශය අත්හරින්න නැතුව අනන්ත අප්‍රමාණ මේ වෙනකොටත් අපි ඒක විඳිනවා මේ වෙනකොටත් ඒක අල්ලාගෙන නඩත්තු කරනවා අපේ ජීවිතවල අපි පරිභෝජනය කරපු හැම දෙයක්ම අපේගේ අයිතිය යටතේ තිබිච්ච හැම සප සම්පතක්ම අපි භෞතික වත්තරියට මනසින් මට මේම තිබුණාය මට මේම අයිති වෙලා තිබුණාය කියන මානසිකත්වයෙන් ඇතිවෙච්ච ස්පර්ශය අපි අල්ලාගෙන ඉන්නවා තාම අත්හැරලා නැහැ නේද? එක භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව ඉල්ලීමක් කළා, අපි යමුද අනුරාධපුරේ ආවල් දිස්ත්‍රික්කයට කියලා. අපි කිව්වා නවතින්න තැනක් නැහැ නෑ නෑ, මට ඒ කාලේ අපේ අම්මා තාත්තගෙන් බුරුම වෙච්ච මාගේ තියෙනවා, ඒකේ එමම තියෙන කවුරුත් නෑ, ඒකේ නවතින්න පුළුවන්. එතකොට මට එක පාට හිනා ගියා. ඇයි කියලා ඇහුවාම, දැන් පැවිද්දට කොයිද ගෙවල් තියෙන්නේ, ගියාට තිබිච්ච ගෙවල් වල අයිතිය පැවිද්දට කොහමද හම්බ වුනේ? එනම් පැවිද්දා තාම ඒ කාලේ මට දීපු ගේ මගේ අතේ තියෙන්නේ, ඒවා අපේ වස්තු, අපට ඕන වෙලාවක පරිභෝජනය කරන්න පුළුවන්, නවතින්න පුළුවන් කියන ඒ උරුමය අයිතිය නඩත්තු කරනවා නම් ඒක අපේ දේවල්, අපට ඒක අයිතිය තියෙනවා භුක්ති විඳින්න කියන ඒ මානසිකත්වය නඩත්තු කරනවා නම් දැන් මොකද අත්හැරලා තියෙන්නේ? භෞතිකව ගේ අත්හැරියට ඒ උරුමය අත්හැරලා නැහැ. ඒ පස්සපච්ච වේදනාව නඩත්තු කරනවා, ඒ වේදනාව අල්ලාගෙන ඉන්නවා. ඒක අත්තරියා නම් ඒ අත්තරපු දෙය අයිති නැත්නම් එයාට පුළුවන්කම තියෙනවා ඒ දිස්ත්‍රික්ක දෙකේ අම්බලමේ නිදාගන්න, එතන තියෙන වේර විහාරයකට ගිහිල්ලා, එතන තියෙන බණමඩුවකට ධර්මශාලාවට ගිහිල්ලා සැතපෙන්න. හැබැයි මේක අපේ ගේ, අපේ අම්මා තාත්තගේ දේපළ, අපට අයිතියක් තියෙනවා, අපි සතු වස්තුවක් මේක තියෙන්නේ, තාම අපට මේක භුක්ති විඳින්න අවසරය තියෙනවායි කියලා ඒ මානසිකත්වයට තියෙනවා නම්, අපේ දේපළ කියන ඇඟීම තියෙනවා නම් අපට මේක භුක්ති විඳින්න ආගෙන්වත් අවසරයක් ඕනේ නැහැ. ඒ අවසරය අපට උප්පත්තියෙම තියෙනවායි කියලා හිතනවා නම් එයා මොකවත් අත්හැරලා නැහැ. අත්හැරලා තින්නේ භෞතිකයේ විතරයි, මානසිකත්වයේ අත්හැරලා නැහැ. ඒ පස්සේ නිසා අටගත්ත වේදනාව, ඒ වේදනාව එයා උරුමකම් කියනවා. තාම ඒ අයිතිය තුළ වේදනාව වශයෙන් පවතිනවා. එහෙනම් අපි අත්තරියා අත්තරියා කියලා කියන හැම දෙයක් තුළම අත්තරීම සම්පූර්ණ වෙලා නැහැ. හැම දෙය තුළම තාම ඒ අල්ලා ගැනීමත් අසු වීමත් පවතිනවා. අපි තාම මේ දේවල් අල්ලාගෙන නඩත්තු කරනවා. මෙන්න මේ දුර්වලකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. සමහර අය ඉන්නවා සම්මා සෝතේ කියලා හැමදේම ආගන්නවා, ආගෙන අසවලාමට නිඳා කළා අපාස කළයි කියලා. ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාව ජීවිත කාලය පුරාවටම නඩත්තු කරන්නේ නැද්ද? සමහර තපස්වරයෝ ඉන්නවා කවුරු හරි කෙනෙක් කියලා නිඳා කළාම අපාස කළාම එයාගේ ආත්ම ගෞරවය යන විදියට විහිළුවකින් එයාට අපාසයක් ඇති කළාම ඒක තුලින් එයා පුදුමාකාර වේදනාවක් විඳිනවා. සති ගාණක් ගෙලත් ඒක මතක් කරනවා, අසවලා මට මේම බැන්නා, මගේ නොකරපු වරදට මට දොස් කිව්වා, අපාස කළා, මගේ ආත්ම ගෞරවය නැති කළා, මට ඒ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්ගේ තත්ත්වය නැති කළායි කියලා මනසින් ඒ ස්පර්ශය නිසා ගත වේදනාව අල්ලාගෙන දඟලන්නේ නැද්ද? ඒක මගේ කරගෙන තවත් නැති මාන්නයක් අදාගෙන නඩත්තු කරන්නේ නැද්ද? ඒ හැම දෙතුලිම ඒ සබ්දේ පවාය අල්ලාගෙන අත්තරින් නැතුව දවස් ගණන් පෙරලි පෙරලි පොරබදින්නේ නැද්ද? එහෙනම් අපේ ජීවිතවල මේ සබ්දේ අපි අත්තරිනවා, සිද්ධිය අත්තරිනවා. හැබැයි සිද්ධිය නිසා අපේ තුල රැඳිච්ච මතකය, ඒ ස්පර්ශය නිසා අටගත වේදනාව අපි අත්තරින්නේ දවස් 3-4 කල්පනා කර කර මෙනෙහි කර කර නිතර නිතර හැම සැනයක් ගානේ විඳවන්නේ නැද්ද? එහෙනම් මේ පස්සපච්චය වේදනා කියන මේ වේදනාව අපි අත්තරලා නැහැ. හැම භාණ්ඩයක්ම අපි දිට්ඨියෙන් අත්තරියාට ඒ දැක්ක දේ නිසා අටගත ස්පර්ශය අත්තරලා නැහැ. හැම සබ්දයක් මසුනා ඇසිච්ච දේවල් අත්හැරියා, ඒ ස්පර්ශය නිසා අටගත්ත වේදනාව අත්හැරලා නැහැ. හැම රසයක්ම අපි කාලබීලා එක දැනගෙන අත්තරිනවා. හැබැයි ඒ රස නිසා ඇතගත්ත ඒ ස්පර්ශයෙන් අටගත්ත වේදනාව අපි අත්තරින්නේ නැහැ. දැනුත් අපි සමහර ව්‍යංජන වලට කැමැති, ඒ ව්‍යංජන වලට කැමැති දැන් කාපු නිසාද නැහැ. අවුරුදු ගානකට කලින් කෑවා, ගිය මාසේ කෑවා, ගිය අවුරුද්දේ කෑවා, ගිය සතියේ කෑවා. එහෙනම් ඒ කාපු එක මතකේ නිසා අටගත්ත ස්පර්ශයෙන් නිර්මාණය වෙච්ච වේදනාව අල්ලාගෙන නඩත්තු කරනවා නේද? එහෙනම් අපි මේ ස්පර්ශය තුලින් අටගත්ත ඒ රස වේදනාව පව අල්ලාගෙන ඉන්නවා. හැබැයි ව්‍යංජනේ අත්හැරියා, ඒ කාපු අවස්ථාව අත්හැරියා. හැබැයි ඒ රසකින මතකයේ ස්පර්ශය, ඒ වේදනාව අවුරුදු ගාණක් අපි මතකේ තබාගෙන අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මොනවද අත්හැරලා තියෙන්නේ? මොකවත් අත්හැරලා නැහැ. අත්හැරීම කියන්නේ මොකද්ද කියන එක තාම යට වැටහිලා නැහැ. සෝතාපන්න වෙච්ච කට්ටිය සකු르දාගාමි වෙන්නේ නැහැ. සකු르දාගාමි වෙච්ච කට්ටිය අනාගාමි වෙන්නේ නැහැ. අනාගාමි වෙච්ච කට්ටිය නෙවසඤ්ඤා නාසඤ්ඤා යනවා රාත් වෙන්න. මොකද හේතුව කියලා බැලුවාම එයා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයේ තුලින් අටගත්ත ඒ ස්පර්ශයේ වේදනාවේ අල්ලාගෙන ඉන්නවා. හැමදේම අනිත්‍යයි කියලා මට දැන් පේනවා කියන එක දැඩි ලෙස අල්ලාගෙන ඉන්නවා. එහෙනම් ඒ ස්පර්ශය නිසා අටගත්ත වේදනාව උපාදානය කරගෙන ඒක මගේ කරගෙන ඒක තුලින් පුද්ගලයා හදාගෙන එයා නැවත සසරක් අදාගෙන එයාට කියලා ලෝකයක් අදාගෙන නඩත්තු කරනවා. මේ ස්පර්ශපච්චය වේදනාව අත්හැරිය දවසක තමයි එයා සකු르දාගාමි වෙන්නේ. සකු르දාගාමි වෙච්ච කෙනා අනාගාමි වෙන්නේ. අනාගාමි වෙච්ච කෙනා රාත් වෙන්නේ. ඒ අවබෝධයේ තුලින් ස්පර්ශයක් ඇති වෙලා ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙලා වේදනාව එයාගේ කරගෙන එයා ඒක නඩත්තු කරනවා. සමහර අය හැමතැනම සිතේ රැවටිල්ලක් තියෙන්නේ. මේ නාම රූප ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙනකොට සිත රැවටෙනවා, නැති වෙනකොට රැවටෙනවා කියලා මේ රැවටිල්ල දැක්කාම ඒ රැවටිල්ල කියන මේ ස්පර්ශයෙන් සටගත්ත වේදනාව තමන්ගේ කරගෙන ඒ වේදනාව තමන් සතු කරගෙන ඒක නිසා මාන්නයක් අදාගෙන මේ ලෝකයේ කාටවත් මේක තේරෙන්නේ නැහැ, මට විතරයි තේරෙන්නේ, මේක විතරයි නිවන් දකින්න තියෙන එකම ක්‍රමය, මේක විතරමයි නිවැරදි මාර්ගය. එහෙනම් දාසක් ක්‍රම තියෙනවා සෝතාපන්න එනනම් 999ක් ව බොරුයි කියලා තමන් හිතනවා නේද? මේ මිත්‍යා දෘෂ්ටිය නිසා එයා තුළ තියෙන සම්මා දෘෂ්ටිය සීමා සහිත වෙනවා. එයාගේ සම්මා දෘෂ්ටිය ඊළඟ පියවර කරා ගමන් කරන්නේ. ඒ නිසා එයා නැවත අත්වතාවක් ඉපදෙනවා. එහෙනම් අපි තුල තියෙන අවබෝධය අපටම ඌණියමක් වෙලා කොඩි විනයක් වෙලා ඒකම අපට දුකක් බවට නිර්මාණය වෙලා මෙන්න මේ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අපට තේරෙන දේවල් පවා ඒ තේරෙන දේවල් හැම එකක් තුළින්ම ඇතිවෙන ස්පර්ශයේ පවා වේදනාවක් නිර්මාණය කරනවා. ඒ අවබෝධයට අපි කැමති වෙලා ඒක අල්ලාගෙන නඩත්තු කරනවා. ඒ දැනුමට, ඒ ප්‍රඥාවට කැමති වෙලා ඒ වේදනාව අල්ලාගෙන උපාදානය කරගෙන අපි ඒක නඩත්තු කරනවා. මේ නිසාම අපි මේ සංසාරයේ අනන්ත ප්‍රමාණ ඉපදිලා මේ වෙනකොටත් නැවත ඉපදෙන්න අපි සූදානම් වෙලා. එනා මේ දකිනවා, හැයෙනවා, දැනෙනවා, හැඟෙනවා, සිතෙනවා කියලා කියන හැම දෙයක් තුළින්ම ස්පර්ශයක් ඇති වෙනවා. ඒ හැම ස්පර්ශයක් නිසාම වේදනාවක් අට ගන්නවා. ඒ වේදනාව මං අල්ලාගෙන අර කියන භෞතික දේ, ඇහිච්ච දේ, පෙනිච්ච දේ, දැනිච්ච දේ, සිතිච්ච දේ අත්තරිනවා. හැබැයි අවබෝධ වෙච්ච දේ, වැටහිච්ච දේ, අර දැකීම නිසා ඇතිවෙච්ච වේදනාව, ඇසීම නිසා ඇතිවෙච්ච වේදනාව, රස තුලින් ස්පර්ශය තුලින් ඇතිවෙච්ච වේදනාව අත්තරින්න කැමැතිම නැ. මුණුබුරා අත්තරලා වෙලා මාන වුණා. හැබැයි මුණුබුරා කරේ තියෙන සෙනෙහස, ඒ ආදරේ, ලෙංගතුකම කියන තමකම කියන තමන්ගේ ඒ මානසිකත්වය, ඒ ස්පර්ශය අත්තරලා නැහැ. ඒ නිසා තමයි පොඩි දරුවෝ දකින්නකොට ඇඟ වෙවුලන්නේ, වඩා ගන්න හිමින්න ඕනේ. ඒ දරුවාගේ ඔළුව අත ගන්න ඕනේ, අතින් අල්ලලා බලන්න ඕනේ. මොකද එයා මුණුබුරා අත්තරියට ඒ මුණුබුරා කියන සෙනෙහසේ ස්පර්ශය අත්තරලා නැහැ. ඒක අල්ලාගෙන ඉන්නවා. එයා තාම අත්තරීම නිවැරදි ලෙස තේරුම් අරගත්ත කෙනෙක් දෙමෙයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වේදනානුපස්සනාවෙන් අත්හැරීම සිද්ධ වෙලා නැහැ. අපි දන්නේ නැහැ මේ වේදනානුපස්සනාව තුලින් පවා මම මේ අල්ලා ගැනීමක් නඩත්තු කරනවා, මන් තුල මේම මානසිකත්වයක් පවතිනවා, තාම මං භවගාමි, තාම මං ඉපදීමට පැවැත්මට වැඩ කරනවා. මේ අවබෝධය මේ වෙනකොටත් අපිට නොතිබුණා වෙන්නට පුළුවන්. මේ මොහොතෙන් පස්සේ අපට එහෙම කියන්න බෑ. දැන් අපේ පෙර පිනට අවබෝධය පාළ වුණා. අපේ කුසලයට මේකේන දුර්වලකම අපි අවබෝධයට පත් කළා. දැන් ඉඳලා අත්තරින හැම මොහොතක් තුළින්ම ස්පර්ශය නිසා අල්ලා ගැනීමක් අට ගන්නවා නම් ඒ අල්ලා ගැනීමත් අත්තරින්න දක්ෂ වෙන්න, වේදනානුපස්සනාවෙන් කිසිම දෙයක් අල්ලා නොගැනීමට වගකීමෙන් යුක්තව කටයුතු කරන්න, වග බලා ගන්න. එහෙනම් මේ දකින හැම දෙයක් තුළින්ම ස්පර්ශයක් අට අරගෙන ඒ ස්පර්ශය නිසා අසුවීමක් අල්ලා ගැනීමක් නිර්මාණය වෙනවා. දැකපු දේවල් අත්තරියට වැඩක් නැහැ. ඒ ස්පර්ශය නිසා අල්ලාගත්ත දේ මං ජීවිත කාලෙම නඩත්තු කරනවා නම් අර අත්හැරීමෙන් ඇති ඵලය මොකද්ද? අසවලා මට බැන්නා කමන්නෑ ගුරුවරයානේ මට බැන්නේ ගුරුවරයා කමටානක් වශයෙන් මට නිඳා කරන්න ඇති අපාස කරන්න ඇති කියලා ඒකත් ඇරියාට ඒ අපාසය නිසා ඇතිවෙච්ච ඒ සාංකාව වේදනාව පීඩනය ජීවිත කාලෙම නඩත්තු කරනවා නම් ඒ ඇයෙනකොට ඇතිවෙච්ච ඒ කම්පාව ඒ ස්පර්ශය ඒ වේදනාව මතකේ තියාගෙන එයා එක නඩත්තු කරනවා නම් අරක ඇත්තරියයි කියලා වැඩක් තියනවාද හේතුව තාම එයා වේදනානුපස්සනාවෙන් මේක අල්ලාගෙන ඉන්න නිසා අර ඇත්තරීමෙන් එයාට මොකවත් ප්‍රතිඵලයක් නැහැ ඒකෙන් යාපතක් වෙලා නැහැ කාපුදේ මමතක කරලා දානවා කාපුදේ අත්තරිනවා හැබැයි ඒ රසපිලිබඳව ඇතිවෙච්ච ස්පර්ශයේ වේදනාව අත්තරින්නේ නැහැ ඒ ව්‍යංජනේ නම කියනකොට කෙල වුණනවා කටට එහෙනම් මේ කෙල වුණන්නේ ඒ මතකයේ තියෙන නිසා නේද නම කැයෙනකොට තරහා යන්නේ ඒ හතුර පිළිබඳව මතකය ඒ ස්පර්ශයේ තියෙන නිසා නෙමෙයිද භාර්යාවගේ නමින්ම තවත් කෙනෙක්ගේ නමක් කැයෙනකොට කම්පා වෙනවා ඇයි ඒ භාර්යාව වඩා ගන්නකොට එයාගේ යුතුයකම් වගකීම් ලබනකොට එයාත් එක්ක ආදරෙන් සෙනෙහසෙන් ජීවත් වෙනකොට එයාම ස්පර්ශයන් නිසා අතගත් වේදනාව තාම අත්හැරලා නැති නිසා නේද එහෙනම් මේ එක එක ගොඩනැගිලි දකිනකොට ගෙවල් දොරවල් දකිනකොට ඉඩකඩම් දකිනකොට අපට සෙනෙහසේ ස්පර්ශය දැනෙනවයි කියලා කියන්නේ භෞතිකව හැම දෙයක්ම අත්හැරියා තාම ස්පර්ශය නිසා අතගත් වේදනාවෙන් මොකවත් අත්හැරලා නැහැ හැම දෙයක්ම අල්ලාගෙන නඩත්තු කරනවා ඒ දුර්ලකම් මේ වෙනකොටත් අපි තුල පවතිනවා එතන තමයි අපි ඉන්නේ අපි කියනවා මෙතන ඉන්නවා කියලා නෑ මෙතන ඉන්නවා කියලා කියන්නේ මිත්‍යාවක් මෙතන ඉන්නවායි කියලා කියන්නේ හැමදේම අත්හැරලා නිදාස්සලා ඉන්නවායි කියන තැන මම නෑ අත්හැරියා නිදාස්සුනා කියන මුලාව තුල මෝහය තුල ඒ මිත්‍යා දුක්ඛය තුල හැම දෙයක්ම ස්පර්ශය තුලින් වේදනාව තුලින් මම අල්ලාගෙන ඉන්නවා මොකවත් අත්හැරලා නෑ හැම දෙයක්ම වේදනානුපස්සනාව තුලින් අල්ලාගෙන මම ඉන්නේ කියන ඒ එතන තමයි මම ඉන්නේ එහෙනම් ඇත්තටම මම ඉන්නේ කොතනද කියන එක දැන් තේරුම් ගන්න දැන් ඒ ඉන්න තැනෙන් නිවැරදි තැනට එන්න හැම දේ තුලම අපි එකක් අල්ලාගෙන නඩත්තු කරනවා මේකේන මානසිකත්වයෙන් නිදාසෙන්න එහෙනම් වේදනානුපස්සනාව තුලින් අපි මේ ලෝකයේ අසකන දිව නාසයේ සමසිතෙන් හැම දෙයක්ම ස්පර්ශ කරලා ඒ ස්පර්ශය නිසා අටගත් වේදනාව අල්ලාගෙන නඩත්තු කරනවා ඒක අපේ තැම්පතුවක් වශයෙන් අසකන දිව නාසයේ සමසිතේ තැම්පත් කරගෙන ජීවිත කාලය තුරාවටම ඒකින මානසික ලෝකයේ අපි ජීවත් වෙනවා මෙන්න මේක නිරෝධ කරන්නට ඕනේ කිසිම ස්පර්ශයක් නිසා වේදනාවක් අපි අල්ලා නොගන්නට එම වේදනාවට අසු නොවෙන්නට මේක කමඨාණක් වශයෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ මේ මොහොතේ ඉඳලා මේක කමඨාණක් ලෙස අපි වඩන්නට ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ අනන්ත අප්‍රමාණ අපි අත්හැරලත් අපිට සෝවාන් වෙන්න බැරි වුණා සෝවාන් වෙච්ච කට්ටියට සකු르දාගාමි වෙන්න බැරි වුණා සකු르දාගාමි වෙච්ච කට්ටියට අනාගාමි වෙන්න බැරි වුණා අනාගාමි වෙන්න වෙච්ච කට්ටියට රාහත් වෙන්න බැරි වුණා මෙන්න මේ අඩුපාඩු අපි එක පියවරකින් අත්හරිනවා අනිත් පියවර ඊට වඩා දැඩි ලෙස අල්ලාගෙන ඒ පියවර අත්හරිනවා ඊට වඩා තවත් පියවරක් අපි අල්ලාගෙන මෙන්න මේ කියන දුර්වලකම් මෙන්න මේ කියන මානසික අල්ලා ගැනීම අසුවීමෙන් අපි කවදාද නිදාසෙන්නේ අපිට කවදාද නිදාස ලැබෙන්නේ එදාට රාහත් බෝධියෙන් පිරිනිවන් පානවා එදාට මේ සංසාර දුකෙන් නිදාසෙනවා එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි අනන්ත අප්‍රමාණ අත්හැරලා මේ වෙනකොටත් අපි ඉපදිලා ඉන්නවා මේ වෙනකොටත් ඒ කියන දුක අපට උරුම වෙලා තියෙනවා ඒකට හේතුව තමයි අපි මේ වේදනානුපස්සනාවෙන් හැම දෙයක්ම අල්ලාගෙන නඩත්තු කිරීම කරන එක එහෙනම් දැන් අපිට මේ දුර්වලකම් තේරුණා අපේ අඩුපාඩු අපට වැටුණා හැම ස්පර්ශය තුළින්ම වේදනාව කටගන්නවා ඒ වේදනාව මං විඳිනවා ඒක මං අල්ලාගෙන නඩත්තු කරනවා ඒක මගේ කරගන්නවා මෙන්න මේ අඩුපාඩු දුර්වලකම් මේ මොහොතේ ඉඳලා හදමු දකින හැම දෙයක් තුළින්ම ස්පර්ශයක් ඇති නොවෙන්නට වේදනාවක් ඇති නොවෙන්නට අපි වග බලා ගනිමු හැයෙන හැම දෙයක් තුළින්ම ස්පර්ශයක් ඇති නොවෙන්නට වේදනාවක් ඇති නොවෙන්නට වග බලා ගනිමු හැම රසයක් තුළින්ම ස්පර්ශයක් ඇති නොවෙන්නට වේදනාවක් ඇති නොවෙන්නට වග බලා ගනිමු ජීවත් වෙන හැම මොහොතක් තුළම කායික ස්පර්ශයක් ඇති නොවෙන්නට වේදනාවක් ඇති නොවෙන්නට වග බලා ගනිමු සෑම මානසිකත්වයක් තුළින්ම මානසිකත්වය තුළ අපට සෙනෙහසක්, දයාවක්, කරුණාවක්, ආදරයක්, ලැඟතුකමක්, රාගයක්, තෘෂ්ණාවක් කියන කිසිම මානසික ඉරියව්වකින් ස්පර්ශයක් ඇති නොවි ඒ තුළින් වේදනාවක් අට නොගන්නට වග බලා ගනිමු. දකින්න දේ දැක්කා පමණයි, ඇහිච්ච දේ ඇහුණා පමණයි, දැනිච්ච දේ දැනුණා පමණයි, හැඟිච්ච දේ හැඟුණා පමණයි, සිතිච්ච දේ සිතුණා පමණයි. ඒ ස්පර්ශය නිසා වේදනාවක් අට අරගෙන ඒක මගේ කරගෙන නඩත්තු කරන මේ දුර්ලභම මේ කියන කමඨාණෙන් නිවැරදි කරගනිමු. මේ කියන මානසිකත්වයෙන් නිදාසලා මේ කමඨාණ මේ ලබාපු මිනිසත් භවයේ පුරාවටම පුරුදු පුහුණු කරලා අපි මේ සංසාරේ ඉපදීමට හේතු හදාගෙන පැවැත්මක් නඩත්තු කළා නම් ඒ පැවැත්ම හදින් පස්සේ නිරෝධ වෙලා ඒ නිර්මාණය වෙච්ච ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම නිරෝධ වෙලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල මේ කමඨාණ පුරුදු පුහුණු කරලා ඒ කාන්ත වශයෙන්ම රාත්‍තලා පිරිනිවන් පාන්නට මේ කමඨාන තුලින් මේ ආවාද අනුශාසනාව තුලින් ලබාගත් අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.